ශ්‍රද්ධාවන්ත පින්වත්නි, භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්ය ගැන තමයි අපි අද ඉගෙන ගන්න. සිතාගත නොහැකි තරම් බුදු කෙනෙකුගේ ජීවිතයේ තියෙන ප්‍රඥා සම්පත්තිය. ඇත්තටම මේ ධර්ම දේශනාවලින් බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව තමයි පිදුම් ලබන්නේ. ඉතින් අදත් ඉතාම සුන්දර දහම් කාරණාවක් අපි ඉගෙන ගන්නේ. ලෝකිත තථාගතරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකිත කලාතුරකින් පහළ වෙනකොට ශ්‍රී සද්ධර්මෙත් කලාතුරකින්ම නෙව ඇහෙන්නේ. ශ්‍රාවක සංඝරත්නයත් පහළ වෙන්නේ බුද්ධ ශාසනයකමයි. ඉතින් මේ අද යුගයේ බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලා ඒ නොකඩවා උබතෝ භාග විමුක්ත මහරහතන් වහන්සේලා සහිතව නොකඩවා ඒ මහා අරහත් පරපුර අවුරුදු 500යි පැවතුනේ. ඒ අවුරුදු 500න් පස්සේ අරහත් පරපුර ගෙවි ගියා. කලාතුරකින් තමයි මඟපල්ලාබින් පහළ වුණේ. අවුරුදු 1000ක් යනකොට 1000න් මෙහා සම්පූර්ණ මඟපල්ලාබින්ගේ කතාවක් නැහැ. එතනින් පස්සේ තියෙන්නේ ධර්මයේ මතක තබා ගැනීම, ධර්මදර විනේදර භික්ෂුන් ගැන කතා. අද යුගයේ වෙනකොට අද වාද විවාද, එක එක අලුත් දර්ශන. ඉතින් මෙච්චර වෙනස් වෙලා ගිය ලෝකයේ ඒත් බුදුරජාණන් වහන්සේ ගැන ඔබට අහන්න ලැබෙනවා, ධර්මයේ ගැන අහන්න ලැබෙනවා, සංඝරත්නය ගැන අහන්න ලැබෙනවා, ඒ නිවම් නිර්වාණ ප්‍රතිපදාව ගැන අදත් අහන්න ලැබෙනවා. අද කාලේ විශේෂයෙන්ම උපදවාගත යුතු මහා ගුණයක් තමයි පින්වත්නි ශ්‍රද්ධාව. ප්‍රඥාවෙන් පෝෂණය ලබන ශ්‍රද්ධාවක් උපදව ගන්න ඕන. ප්‍රඥාවෙන් පෝෂණය ලබන්න නම් ඒ තමන්ගේ ශ්‍රද්ධාවට බුදු කෙනෙක්ගේ ධර්මයේ ඇහිලා ඒ ධර්මයේ තුලින්ම පාදින්න ඕන, බාහිර කාරණාවකට නෙවෙයි. ඒ වාගේ හොඳ පැහැදීමකින් ජීවිතේ තුනුරුවන්ට පූජා කරලා මුළු ජීවිතේම තිසරණයෙන් පිහිට ගන්න ශ්‍රාවකෙක් ඉන්නවා නම් අද කාලේ හැටියට ඔවුන්ට නම් මේ බුද්ධ ශාසනේ වරදින්නේ නැහැ. ගොඩාක් අයට බුද්ධ ශාසනේ වරදිනවා, හේතුව ශ්‍රද්ධාව නැහැ. තර්ක විතර්ක වාද විවාද තමයි ඔවුන්ගේ ජීවිතය තුළ තියෙන්නේ. ඉතින් පින්වත්නි, පහදින්න කාරණාවක් මේ කියන්නේ, ගුරු උපදේශ නැතුව මාර සේනාව හඳුනා ගැනීම මහ බෝධිසත්වයෝ ඒතුට සම්මා සම්බුද්ධත්වයට පත් වෙලත් නැති කාලයක්. සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා නැතුව සිටිද්දිත් මාර සේනාව හඳුනා ගන්න හැටි මේ දේශනාව. ඇත්තරම මම ආචාර්ය මනසෝ පොත් වහන්සේගේ 204 පිටුවේ ඒ දේශනා කාණ්ඩය සටහන් කරලා තියෙනවා. ඉතින් මම ඒකින් තමයි දේශනාව කරන්නේ. මහා බෝධිසත්වයෝ මහා වීරිය කරමින් පින්වත්නි වාසය කරනකොට ඔබ දන්නවා, දැන් මේ වෙනකොට ඔබ ගෙනගෙන තියෙන විටින් විට ධර්ම දේශනාවලින් අභිනිෂ්ක්‍රමණය කරන්න චේතනාව මෙහෙවපු හැටි. අභිනිෂ්ක්‍රමණය කළ හිතේ කුසල් අකුසල් වෙන් කර කර වාසය කරපු හැටි. ඊට පස්සේ ඔබ අහලා තියෙනවා විටින් විට දුෂ්කර ක්‍රියාව ගැන. ඒ දුෂ්කර ක්‍රියාව කරනකොට මේ අත්හරින්න ඇති දුෂ්කර ක්‍රියාව දැකලා මාරයා මහා බෝධිසත්ව ඉදිරියේ පෙනී හිටියා. ඉතාමත් ආදරයෙන් සෙනෙහවන්ත යහළුවෙක් තමන්ගේ යහළුවෙකුට උපදෙස් දෙනවා වගේ, ආදරණීය අම්මා කෙනෙක් දරුවෙකුට උපදෙස් දෙනවා වගේ ආදරෙන් මාරයා කතා කළා බෝධිසත්වයන්ට. අහෝ තෙපි කෘස වී ගොස් සිටින්නාහුය, අනිවා කෙට්ටු වෙලා දුරුවරණ වෙලා මරණය ළඟ වගේ ඉන්නේ. දහස් පංගුවක් ගත්තොත් 1000න් 999ක්ම මැරෙන්න තමයි දැන් ඔබට කරුණු ඉදිරියලා තියෙන්නේ. දාහෙන් 999ක්ම මැරෙට තමයි කරුණු ඉදිලා තියෙන්නේ. එක පංගුවක් විතරයි ජීවත් වෙන්න තියෙන්නේ. ඒ නිසා පින්වත ඔය විදිහට දුෂ්කරක්‍රියා කරන්න එපා. ඔබ මරණය අභියස සිටින්නේ ජීවත් වෙන්න. ජීවත් වෙලා පින් කරගෙන ඉන්න. බඹසර රැකගෙන අග්ගි හෝම ගිනි පූජාවල් කර කර ගොඩාක් මහන්සි වුණොත් පින් කරගන්න පුළුවන්. ඇයි මේ මෙච්චර මහන්සි වෙන්නේ? අතාරින්න තව පොඩි මොහොතකින් ඔබ මැරෙනවා. ඊට පස්සේ අනිත් එක ඔය නිවන් දකින්න ඕන කියලා ඔය විදිහට දුෂ්කර ක්‍රියා කරලා කී දෙනෙක් මැරුණාද? කිසි කෙනෙකුට ඕකෙන් ප්‍රතිඵලයක් ගන්න බෑ. දැන් කවුද මේ බණ කියන්නේ? මාරයා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මාරයා හට මේ වදාළෝය. එම්බා ප්‍රමාදි ජනයාගේ ඥාතිය. එනං මාරයා කාගේ ඥාතියෙක්ද? ප්‍රමාදි ජනයාගේ. පවිටු තැනැත්ත තා මෙහි ආයේ කය කවර අරුතකට දැයි මම දනිමි. මිහිරි තෙපුල් කියමින් ඔබ මෙතෙන් ආවේ මොකටද කියලා මම දන්නවා. මට ඔය උඹ කියන පිනෙන් වැඩක් නෑ. මට උඹ කියන පිනෙන් වැඩක් නෑ කියලා මහ බෝධිසත්වෝ පිනකින් වැඩක් තියෙන කෙනෙකුට ගිහිල්ලා කියාපන් කියලා කිව්වේ. මේ ලෝකේ යන්තාක් පින් තියෙනවද? ඒ සියල්ල පාරමිතාවක් වගේ. කිසි කෙනෙකුට ලං විය නොහැකි විදිහට පින පුරාගෙන ඉවර වෙලා. නැත්තම් කපටු කල්පනාවක් තියෙන කෙනෙකුට හිතෙන්න පුළුවන් බෝධිසත්වයෝ කියා හිටියන්නේ පින මේ මට පිනෙන් වැඩක් නැහැ, පින තියෙන කෙනෙකුට කියා හිටපන් කියලා. ඒ නිසා පිනෙන් වැඩක් නැහැ කියලා පටු අදහස් වලට එන්න එපා. මහා බෝධිසත්වයෝ පිනේ පාරමිතාවක්. පිනේ එච්චර පින් කරන්න කිසි කෙනෙකුට ලං විය නොහැකි විදිහට පින පරිපූර්ණත්වයට පත් වෙලා දසාකාරයකින් පාරමිතා පුරලා. එදා තමයි කිව්වේ මට පිනෙන් වැඩක් නැහැ ඔබ ගිහිල්ලා කියා. වෙන කෙනෙකුට මට ඕනේ නිවන, මේ හැම එකකින්ම නිදහස් වෙන එක. ඒක ගැන මට සද්ධාවක් තියෙනවා. මට මේකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා මට සද්ධාවක් තියෙනවා. මට වීරියක් තියෙනවා. මට ඒවා තේරුම් ගන්න පුළුවන් ප්‍රඥාවක් තියෙනවා. ඒ නිසා නිවන් දැකීම පිණිස ජීවිතය අත්හැරපු මට මම මැරෙන්න කැමති වෙලා ඉද්දී ඔබ මොකටද මේ මට ජීවත් වෙන්න කියන්නේ? පින්වතුනේ, මාරයා නෙමෙයි අද කාලේ ප්‍රේතී දැක්කොත් අද කාලේ මිනිස්සු කොහොම කලන්තේ දිලවටෙයිද? ප්‍රේතයන්ටනේ ඔළුව හොල්ලන ප්‍රේතයන්ට වැඳගෙන මේ මිනිස්සු සාත්තර හනවා, හිස නමනවා. එහිවෙකේ සියලු බ්‍රහ්මයන් සහිත සකල ලෝකයාම වසඟිත ගත්ත මාරයා තමන් ඉදිරියේ පෙනීඳිනකොට මේවාගේ කතා කරන්න තරම් මහා බෝධිසත්වයන්ගේ වීරිය කොහමද? සමහර වෙලාවට සියලු සර්වාභරණයෙන් සැරසිලා සන්නද්ධව අවි අමෝරාගෙන සිටින යුදයට පිවිසි රජ කෙනෙක් සතුරු රජාට සැර කරයි. මේ සැරට කතා කරන්නේ ඇටසැකිල්ලක් වෙලා ඉන්න මහා බෝධිසත්වයෝ. ඇටසැකිල්ලක් වෙලා ඉන්න ඇස් ඇතුළට කිඳා බැහැපු, බඩ අල්ලනකොට පිට අහුවෙන, ඊළඟට ලිම් පතුළු වගේ ඇස් පෙනෙන, හම රැලි වැටිලා තියෙන ඇටසැකිල්ලක් ව ඉන්න මේ බෝධිසත්වයෝ තමයි මාරයාට මේ කියන්නේ. නිවනට දිවි අතෑරපු මට උඹ මොකට ජීවත් වෙනීමක් ගැන කියනවාද? ඊට පස්සේ කියනවා, මං මෙච්චර වීරිය කරද්දි බලාපන් මගේ ඇඟේ හුළඟ වැදිලා. ඒ අර සීතල නීරන්ජරා නන්දියට ඒ හුළඟ වැදුනොත් එහෙම වියලිලා යයි කිව්වා. එච්චර වීරියක් මට තියෙන. ඒ නිසා ජීවිත ආසාව අත්හැරලා වීරිය කරද්දී මගේ ඇඟිල්ලේ වේලිලා යන එක ගැන කවර කතාද? මගේ වීරියේ සුළඟට පුළුවන්. වීරියට නෙවෙයි, වීරිය කරන මාගේ ශරීරයේ විසදා හමාගෙන යන සුළඟට නීරන්ජරා නන්දියේ ජලය වියලවන්න පුළුවන් නම් එහෙම වීරිය කරන මගේ ඇඟේ ලේ වියලෙන්නේ නැතුව කොහොමද තියෙන්නේ කියලා ඇහුවා. මගේ ඇඟේ ලේ වියලිලා ඇටසැකිල්ලක් වෙන එක අහන්න දෙයක්ද කියලා ඇහුවා. මගේ වීරියට අර නීරන්ජරා නන්දිය වියලන්න පුළුවන්. කොහොමද? ආශ්චර්යයි. භාග්‍යතුන් වහන්සේ ආශ්චර්ය මේ බෝධිසත්ව කාලේ. ඊට පස්සේ කිව්වා මේ කය වේදනාවට පත් වෙනවා මේ වීරි, ඒත් මම කවදාවත් කාමය පතන්නේ නැහැ. මාරයා දැනගනින් එවැනි පිරිසුදු පුජ්‍යලියොත් මේ මිහිමන්ලේ ඉන්නවා කියලා. උඹ දන්නවද උඹගේ සේනාව මං දන්නේ නැද්ද? මේක නම් මහ පුදුම කතාවක් පින්වත්නි. ඇයි ඒ මහ බෝධිසත්ව දසමාර සේනා දැන් විස්තර කරන මේ සම්බුදු වෙලත් නෙමෙයි, තවම මඟපල් ලබලත් නෑ, වජිරාසනේ ජයශ්‍රී මහ බෝසෙවණේ අසුංගනත් නෑ. තවම මේ දුර්ගේශ්වරී කඳු පන්තියේ එහෙම නැත්නම් උරු වෙලාවේ ප්‍රාග් මේ බෝධි භූමියේ උන්වහන්සේ දුෂ්කරක්‍රියා කරද්දී කරන ප්‍රකාශය, දෙවියන් සහිත ලෝකයාම දසමාර සේනාව දන්නේ කාගෙන්වත් අහන්නේ නැතුව තමාගේ ප්‍රඥාවෙන්ම තේරුම් ගත්තා උඹගේ පළවෙනි සේනාව කාමාති පඨමා සේනාව කාමය. එහෙනම් අපි කම්සැප විඳිනවා කියන්නේ, කාමයේ සොයාගෙන යනවා කියන්නේ අපි මාර සේනාවෙන් බැට කනවා. ඇස්වල කඳුළු වැටෙන්නේ කාමයෙන් වෙන්වීම, කාමයේ නැතුව දුක් විඳින්නේ, හඬන්නේ, වැළපෙන්නේ, ශෝක කරන්නේ, දැවෙන්නේ, තැවෙන්නේ පළවෙනි මාර සේනාවෙන් බැට කාලා. ඒතර මේ කාමයේ අතහැරලා නෙක්ඛම් මේකට යන්න බැරියයි පළවෙනි සේනාවත් එක්කම යුද්ධ කරන්න බෑ. ඊට පස්සේ ගිහි ජීවිතය අතාරලා පැවිදි වුණ කෙනෙක් වුණත් කාමයට ආපහු වැටෙනවා නම් ඒකේ අර්ථය මොකද්ද? ඒ යුද්ධ කරලා පැරදෙනවා, පළවෙනි සේනාවෙන් පැරදෙනවා. කාමාති පඨමසේන පුදුමේ මේක හඳුනා ගන්නවා මහ බෝධිසත්වය ගුරු උපදේශ නැතුව. ဒုတိය ආරති උච්චති, දෙවෙනි ආරතිය. ආරතිය කියලා කියන්නේ කුසල් දහම් වල යෙදෙන්න හිත දෙන්නේ. එක දිගට හිත එක තැනක තියාගෙන බණ අහන්න බෑ. ඊළඟට නොකඩවා එක දිගට කුසලයක් භාවනා වශයෙන් හෝ වඩන්න බෑ. හිත කැමති නෑ, බෑ කියලා හිතෙනවා. සමාධියට බෑ කියලා හිතෙනවා. ඊළඟට අනිත් දේවල් පසෙ කළා ධර්මයේ ඉස්සරහට අරන් ධර්මයේ පෙරටු කරගෙන යන්න හිතේ එන්නේ නෑ, ගැම්මක් එන්නේ. කාමයට කැමති, කුසලයට කැමති නෑ. අන්න ඒකට කියනවා ආරතිය. එහෙනම් ඊළඟ සේනාවෙම දැන් සකල ලෝක සත්‍යය බැට කන්නේ නැද්ද? බැට කනවා. ඔන්න සේනාව. ඊට පස්සේ ඔය කිව්ව දෙවෙනි සේනාව බලන්න, ලෝකේ කවුරුත් කියන්න කෙනෙක් නැතුව අර ඇට සැකිල් දක්ව වීරිය කරන මහ බෝධිසත්වයෝ පුදුම සහගතයි මාරයත් එක්ක කතා කරන හැටි. ඊට පස්සේ කියනවා තතියා කුප්පිපාසා, බඩගින්නයි පිපාසෙ එන්න ගන්නවා. ඒතර බඩගින්නට විසඳුම් පිපාසයට විසඳුම් හොයනවා. නිවන් මාර්ගේ පසක දමනවා. කන බොන එකට හිතේ ඇති වෙන පෙරේත කමක් එනවා. ඒක තුන්වෙනි මාර සේනාව. දැන් බලන්න එක එක විදියට කෑම බීම හදලා මේ සාපිපාසාවට මේ ලෝකේ තියෙන තැන බලන්න. ඒවට බාහිරින් දෙන කෑම බීම වර්ග බලන්න. සාපිපාසාවට හොයාගෙන යන තැන් බලන්න. මේ තුන්වෙනි මාර සේනාව කියලා දිවියන් සහිත ලෝකේ බෝධිසත්වයෝ මහඳුනා ගත්තා මේ තමයි තුන්වෙනි සේනාව කියලා. පුදුම සහගතයි තනියෙන් බෝසත් හිතකිට මේවා පේනවනේ. ලෞතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලත් බුදුරජාණන් වහන්සේ වදාළේ තුන්වෙනි සේනාව නිසා කුප්පිපාසෙමයි, බඩගින්න පිපාසෙමයි. ඊට පස්සේ තාගේ සිව්වෙනි සේනාව තණ්හා චතුත්ති පවුච්චති, චතුත්ති තණ්හා පවුච්චති. තණ්හාව රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු කෙරෙහි ආස්වාදයෙන් ඇලෙනවා. තණ්හාව මේක තමයි හතරවෙනි සේනාව. පස්වෙනි සේනාව තීන මිද්දි, නිදිමත. නිදිමත තමන්ගේ හිත වෙලා ගන්නවා. ඒ සේනාවෙන් බැට කනවා. එතකොට මේ තීන මිද්දය මාර සේනාවෙන් පස්සෙනි සේනාව බැට කනවල් ලෝක සත්වය ආයි ගැලවින්න බෑ කොයින් හරි අහුවෙන. එතකොට බලන්න මහා බෝධිසත්වය ගුරුපදේශ රහිතව මේවා තේරුම් ගත්තනි. ආශ්චර්ය නැද්ද? අපිට දසමාර සේනාව ගැන මෙච්චර විග්‍රහයන් තියෙද්දිමු ඒ මාර සේනාවෙන් බැටකකා ඉදින් අපිට අපේ හිත විග්‍රහ කරගන්න බෑනේ. දැන් මං කාමයෙන් බැට කනවා, දැන් අරතියෙන් බැට කනවා, දැන් නිදිමතෙන් බැට කනවා, දැන් බඩගින්න පිපාසයෙන් බැට කනවා, මම මේ දසමාර සේනාවෙන් බැට කනවා කියලා තමාට තමාගේ හිත විග්‍රහ කරගන්න බෑනේ. මෙච්චර බණ අහලා එන්නේ නෑ මේ වෙලාවට. නිදි කිරා වැටෙනකොට හිතෙනවද මං දැන් මාර සේනාවකින් ගුටි කනවා බැට කනවා කියලා? එන්නේ නෑනේ. මේකයි පහදින්න කියන්නේ ඒ භාග්‍යවත් අරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුදු නොවී සිටියේදී මහ බෝධිසත්ව කාලයේම දසමාර සේනාව හඳුනාගත්තා. කිට්ටු වෙන්න දුන්නේ. ඊට පස්සේ තාගේ පස්වෙනි සේනාව තීන මිද්දේ, ඊළඟට හයවෙනි සේනාව බිහිරු, හිතේ හටගන්න බය ජනක හැඟීම් හිතට එනවා. සත්වෙනි සේනාව විචිකිච්ඡාව, දහම්මගේ සැකේ උපදිනවා. අටවෙනි සේනාව මක්ඛෝ තම්බෝතේ අට්ඨමි, අනුන්ගේ ගුණ මකනව අවවාදයට නැමෙන්නේ උඩඟුයි. අවවාදයට නැමෙන්නේ නැති ගතියට කියනවා උඩඟු කියලා. එතකොට එයා අපි එකක් කියනොත් එයාලා එකක් කියනවා. උඩඟුයි එහෙයි කියලා හිස පාත් කරන්නේ. ඒ ගතිය මාර සේනාව. එයාගේ හිතේ වෙනකොට එයා මාර සේනාවත් එක්ක ඉන්නේ. අනුන්ගේ ගුණ මකන හොඳක් කියනකොට එයා එහෙම කිව්වට කියලා එයාගේ වැරද්දක් කියනවා. ගුණ සාදු කියලා අනුමෝදන් වෙන්න බෑ. බලන්න මේ ඔක්කොම සේනාවනේ. තාගේ නවවෙනි සේනාව ලාභෝ සිලෝකෝ සක්කාරෝ මිච්ඡා ලද්දෝ ච යෝ යසෝ. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මිත්‍යා මාර්ගෙන් උපදවා ගන්න යස පිරිවර. මොකද මිත්‍යා මාර්ගෙන් උපදවා ගන්න යස පිරිවර කියන්නේ? දැන් ඔය ඡන්ද කාලේට බොණ්ඩ දීලා කට්ටිය සිට කරගන්නවා රස්සාවක් දෙන්නම් කියලා. එතකොට ඒ කෙනා පිරිවරාගෙන ඉන්න පිරිස ඇති වෙන්නේ ධර්මයෙන් නෙවෙයි. ඒ කෙනා පිරිවරාගෙන ඉන්න පිරිස ඇති වෙන්නේ එක්කෝ මිත්‍යා දෙයක් මුල් කරගෙන, එක්කෝ බොන එකක්, එක්කෝ රස්සාවක් දෙන එකක්, එක්ක මොකක් හරි දෙයක් මුල් කරගෙන, එක්ක ගමේ කමට, එක්ක පළාතේ කමට, එක්ක රටේ කමට. ඒ වගේ ධර්මයෙන් පුජ්‍යලෙක් වටා එකතු වෙනව නෙමෙයි. ඒත් ධර්මයෙන් පුජ්‍යලෙක් වටා එකතු වෙන්නේ නැතුව මිත්‍යා මාර්ග වලින් එකතු වෙලා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලින් බැටකකා ඉන්නවා. මේ තමයි නවවෙනි සේනාවෙන් බැටකනවා කියන්නේ. ඊට පස්සේ දසවෙනි සේනාව තමයි යෝ චත්තානං සාමුක්ඛංසේ පරේච අවජහනති. දසවෙනි සේනාව තමයි තමා හුවා දක්වලා අනිත් අයලා දකිනවා මම හරි අනිත් අය වැරදි කියලා. කොච්චර නම් තියෙනවද? මේ තමයි දහවෙනි සේනාව. එතකොට මේකේ පුදුම සහගත දේ දසමාර සේනා තමා තුළින්ම හඳුනාගත්තා. මහා බෝධිසත්වය කියනවා කුසල් මාර්ගයේ වඩන බාධා මට බාධා කරන සේනාව 10 තමයි ඔය. ඊට පස්සේ කියනවා අදක්ෂ පුරුෂයෙකුට ඒ සේනාව පරද්දවන්න බෑ. මේ දසමාරසෙන් දිනු තැනත්තා පමණක්ම මඟපල නිවන් සුව ලබනවා. ඒතර මාර සේනාව පරාජයට පත් කරලා නිවන් දකින්නේ කියලා මහා බෝධිසත්වය කලින්ම දන්නවා. එම්බා මාරේ සාක්‍ය වංශිකයෝ යුද්ධෙහි නොපසුබසිනු පිණිස මොංජ තන හිස තබා සපත කරදී. සාක්‍ය වංශය යුද්ධෙට ගිහිල්ලා මැරුණත් මං ආපසට හැරෙන්නේ නැහැ කියලා මොංජ තන කියන තනකොළ වර්ගයේ හිසේ තියලා සපත කරනවා. මම අද මේ මොංජ තන හිසේ තියන් සපත කරනවා. මාරේ ඔය සේනා 10න් බැටකාලා මේ සේනා 10ට පෙරදිලා මම ජීවත් වෙන්නේ නැහැ. ඊට වැඩි හොඳයි මම මැරෙනවා. ජීව පෙරදිලා ජීවත් වෙනවට වැඩිය මාගේ මරණය උතුම්, යුද්ධ වෙදී වෙදී මැරෙන එක උතුම්. ඊට පස්සේ උඹගේ සේනාවෙන් බැටකාන අය නිවනේ ළඟවත් නෑ. පිළිවෙත් සරු වෙලා නිවන් පසක් කරද්ද ඒ කෙනා ඔබට දැක ගන්නත් බෑ. මේ ආදි වශයෙන් මාර්යත් එක්ක කතා බහ කරනවා මහ බෝධිසත්වයෝ. එතකොට මහ බෝධිසත්වයන් යන්නේ හොයන්නේ ඉපදීමට අයිති නැති, ජරාවට අයිති නැති, මරණයට අයිති නැති අමා මහ නිවන. මිසක ගුප්ත දේවල් නෙවෙයි. නැත්නම් එදා අභිනිෂ්ක්‍රමණය කරනකොට මේ මාර්යන් සක්විති රජකම ඔබට පහළ වෙනවා යන්න එපා කියලා කිව්වා. තුරු මේ අමනුෂ්‍ය ලෝකෙත් එක තියෙන සම්බන්ධතා මහා ඉහලින් කතා කළේ නේ. දැන් අද මේ ප්‍රේතයන්ගෙන් එක කතා කරලා ඒ වගේ දේවල් ගැන කොච්චර ඉහලින් කතා කරනවා. තුරු මහා බෝසත්වයන්ට තියෙන විමුක්තියේ හැඟීම විතරක් පොඩ්ඩක් බලන්න. කිසි දෙයක් අදාළ නැහැ. ඊට පස්සේ මේ මාරේ අතුරුදහන් වෙලා ගියා එතන. මාරේ අතුරුදහන් වෙලා ගියා. ඉතින් මේ විදිහේ ප්‍රඥා සම්පත්තිය ඇත්තටම බෝධිසත්ව කාලේ මේ ප්‍රඥාවට කෙලෙස් ප්‍රහාණය නොවුන එක පමණයි සයවසරි. දැන් මාරයා මේ සූත්‍රයේම අවසානයේ කියනවා ප්‍රධාන සූත්‍රේ හත් අවුරුද්ද. ඒ කියන්නේ ගෙදරින් අභිනිෂ්ක්‍රමණය කරලා පළවෙනි පියවර තවුදා පටන් කපිල වස්තුවට බුදුරජාන් වහන්සේ වඩින තාක් හත් අවුරුද්දක් සෑම පියවරක් පිටිපස්සෙම ඇවිද්දා කියනවා. කිලිස් සහිත සිතිවිල්ලක් උපද්දවනකල් මාරයට ග්‍රහණය කරගන්න පුළුවන් විදියට කාම සිතිවිලි, ඊළඟට මේ කිව්ව දසමාර සේනා වේ ඒ සිතිවිලි වලින් යට වෙනකල් ඔය හිටියා කියනවා හත් අවුරුද්දා. හැම පියවරක් පිටිපස්සෙම හත් අවුරුද්දේම හැම පියවරක් පිටිපස්සෙම ඉඳලාවත් බුදුරජා මහ බෝධිසත්වයන්ගේ අවුරුදු 6 තුරාවටම කිලිසයිත සිතිවිල්ලක් ඇති වුන්නේ නැහැ කියනවා මාර්යා කියන්නේ. මාස් කුට්ටියකට කොටනවා කියලා කපුටේ තෙල් පාට ගලකට කොටනවා වගේ තමයි කියනවා මං ඔබ වහන්සේ පිටිපස්සේ ආපු එක. එතකොට සම්මා සම්බුදු වුණාට පස්සේ නම් ඒ ගැන කවර කතාද? දුෂ්කර ක්‍රියා කරන අවුරුදු 6ේවත් කිසිම පියවරක ප්‍රමාදී වෙලා නැහැ. ওই 10ෙන් බැට කාලා නැහැ. පුදුම සහගතයි. පුදුම සහගතයි. දවස් 15කට එක මොන් ඇටයක් වැළඳුවා. ඒ සාපිපාසාවට නෙවෙයි, දිවුරු ශරීරයට දිව්‍ය ඕජස් බහනවා කියලා කිව්ව කතාවට. දවස් 15කට එක මුං ඇටය. වතුරක් සොයාගෙන යන්නේ, කෑමක් සොයාගෙන යන්නේ, ඇඟේ තියෙන දුවිලි පිහදාන්නේ. ඒ පුදුම සහගතයි. උඩ සාපිපාසාවෙන් කොහොම පෙළන්නද? ජීවත් වෙන්නවත් ආස නැහැ, ජීවිතයටවත් ආස නැහැ. එහෙනම් තෘෂ්ණාවෙන් කොහොම පෙළන්නද? ඊළඟ අප්‍රාණික ධ්‍යානය වඩනවා. නිදිමතෙන් කොහොම පෙළන්නද? ඊළඟට හිතට ඇතිවෙන විතර්ක දෙපැත්තට දදා ඉන්නවා. කාම අරමුණු වලින් කොහොම පෙළන්නද? අරතියෙන් කොහොම පෙළන්නද? මේ සයවසරටම නිදාගත්තද කියන එක සැකයි. එච්චර වීරිය කළා. එච්චර වීරිය කළා මහ බෝධිසත්වය. ආශ්චර්යයි, ගුරු උපදේශ නැතුව හැම දෙයක්ම තේරුම් ගත්තා. ඊට පස්සේ එදා සුජාතාවගේ කිරිපිඩු වළඳා නීරංජරා නදියෙන් එතෙර වෙලා ජයසිරි මහ බෝසෙවෙනි නැගෙනහිර දිසාවට වූ භූමියේ කුසතන අතුර අසුන් ගත්තා. ඒක කුසතන අතුර මගේ ඇඟේ ලේමස් වියලී ගියොත් වියලී ආවේ, ඇටනහර ඉතුරුනොත් ඉතුරුණාවේ. ඒ දන්නවනේ ලේමස් වියලී ගියානේ, ඇටයි නහරයි විතරක් ඉතුරුණානේ. එහෙම වේ උනාවේ ලෝතුරා සම්බුදු බව ලබා මිස, කෙලෙස් නසා මිස මා මෙතනින් නැගිටින්නේ නැහැ. වජ්‍රමය අදිෂ්ඨානෙන් අසුන් ගත්තා. ඒ වජ්‍ර මේ අධිෂ්ඨානයෙන් අසුන්ගත්ත නිසා වජිරාසනය කියල කියන. එතකුට පින්වත්නින් ඒ වජිරාසනයේ අසුන්ගත්තට පස්සේ අපගේ මහා බෝධිසත්වයෝ තවම කෙලෙස් ප්‍රහණය කරලනෑ. තවම සක්කායිදික්කී තියෙනවා. විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස, කාමරාග, පටිග, රූපරාග, අරූපරාග, අවිජ්ජා, මාන, උද්ධච්චාදී මේ දස සංයෝජනම තියෙනවා මහා බෝධිසත්වයන්ට. ඉතින් ඒ කෙලෙස් සහිත තවම පළවෙනි ධ්‍යානෙ උපද්දවලා නැහැ මේ වෙනකොට. දෙවෙනි ධ්‍යානෙ උපද්දවලා නැහැ. තුන්වෙනි ධ්‍යානෙ උපද්දවලා නැහැ. ධ්‍යාන නැතුව සාන්ත සිතින් බෝමුල අසුන් ගත්තා. අසුන් ගන්නකොට පින්වත්නි, මේ ලෝකේ සියලු අධිපති බව අතරින් අනිත්‍ය වසඟයට ගන්න පුළුවන් අධිපති බව අතරින් අග්‍රයි මාරයා. ඉතින් මාරයාට මාර සේනාවම අර දසමර සේනාව කියන්නේ පිරිසකට පුළුවන් කාමය අවසන්, පිරිසකට පුළුවන් අරදි අවසන්න, පිරිසකට පුළුවන් තෘෂ්ණාව අවසන්න, පිරිසකට පුළුවන් සාපිපාසාව අවසන්ද, පිරිසකට පුළුවන් ගුණමකු කම අවසන්ද, භය අවසන්ද, ඒවාගේ සේනාව දහයක් කෙල ලක්ෂ ගණන් සේනාව පිරිවරාගෙන ආවා මාරයා බෝමුලට. ඒ එනකොට මාරයාගේ වසඟයට අහු වුණා හොඳ දෙවිවරුත්, හොඳ බ්‍රහ්මයොත්. ඒ මොහොතේ යම්කිසි කෙනෙක් රාග සිතක් ඉපැද්දුවද, ද්වේෂ සිතක් ඉපැද්දුවද, තෘෂ්ණා සාගත සිත් වලින් වෙලී හිටියද, ඒ සියලු දෙනා මහර දැහෙනින් බැඳී ගියා. ඒ සියලු දෙනා මහ බෝධිසත්වයන්ට එරෙහිව පැමිණියා. කෝටි සංඛ්‍යාත පිරිසක්. සමහර යක්ෂයන්ට පුළුවන් මේ මිනිස්සේ කරන් මෙහි මතට නම් මිරිකලා බොන්න. ඒ වගේ යක්ෂයෝ කෝටි ගණන් පැමිණියා. දුටු පමණින් සිහි විකල් වෙනවා සමහර යක්ෂයන්ගේ. එවැනි අය කෝටි ගණන් පැමිණියා. එක්කෙනෙකුට විරුද්ධව බෝමෙඩ ආරා සිටි දෙවිවරු මපින් මාර දැහැනට අසු නොවේවා කියලා බෝධිසත්තු අතහැරලා පැනලා ගියා. බ්‍රහ්මයාට ධ්‍යාන අමතක වුණා. සාග්දිමිදු අතුරුදහන් වුණා. හතරවරන් දෙවිව අතුරුදහන් වුණා. ශෙම්පති දෙවිවරු අතුරුදහන් වුණා. බෝමුල බෝධිසත්තු තනි වුණා. අර සේනාවට නිරේවල් වල සියලු ලෝදි ඇරන් ආකාශයෙන් බෝධියට වක්කලා බෝපතක් කප්පිච්චුන්නේ. ඒ ලෝදියේ ගිනිසරට දෙවිවරු අතුරුදහන් වුණා. එතකොට බ්‍රහ්මයාට ධ්‍යාන අමතක වුණා, දෙවිවරුන්ට අමතක වුණා, බය වුණා, පෙරද පලා ගියා. එතකොට අතුරුදහන් වෙලා ගියා. එතකොට මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම බ්‍රහ්ම බ්‍රහ්මයා කියලා ලෝකය කතා කරන්නේ. මහා බ්‍රහ්මයා පවා ධ්‍යාන අමතක වෙලා අතුරුදහන් වුණා. දෙවිවරු අතුරුදහන් වුණා. මොහොතකට සී විකල් වුණා. සී කල්පනාව නැති වුණා. එච්චර මහා සේනාවක් ඉදිරි. ඔබ ඔබගේ ගෙදර තනි වෙලා ඔබගේ ගෙදර අනිත් අය සියලු දෙනා ඔබට විරුද්ධ වුණොත් ඔබගේ හිත කුමක් වේවිද? ඔබ තනි වෙලා ඔබගේ ගමේ පිරිස ඔක්කොම එක පැත්තකට වෙලා ඔබට චෝදනා කළොත්, ගල් මුල් අමෝරාවොත් ඔබ කොහොම තැත ගනීද? ඔබ තනි වෙලා මේ ලෝකෙම මිනිස්සු ඔබට විරුද්ධව කඩු, අවි, ආයුධ, තෝමර, හෙලි, තුවක්කු, මේවා බෝම්බ අරගෙන ඔබට ගහන්න මේ ලෝකෙම එකතු වෙලා ආවොත් ඔබ තනි නම් ඔබට කුමක් වේවිද? තෝමර, හෙලි, ඊතල, කඩු අමෝරාගත් දසමර සේනාව තාඩන, පීඩන, ගර්ජන, තෝදනා කරමින් දහසක් ආත්මවා ගනිමින් කිරි මේ කළා ඇතු පිටින් මහා බෝධිසත්වයන්ගේ ඉදිරියට එද්දී රෝම කූපයකට බය හිතුන්නේ. පුදුම සහගතයි. බය හිතුන්නේ. මහා බ්‍රහ්මයාට ධ්‍යාන අමතක වෙද්දී දෙවරු පෙරද යද්දී මහා බෝධිසත්වෝ මෙත් කරුණා සිතින් හිටියා. කිසිම චංචල බවක් නැහැ. එහෙනම් ලෞතුරා සම්බුදු බව නොලබා සිටියේදීම තුන් ලෝකට මග්‍රහි මා බෝධි සත්වයෝ. ඒ වෙනට දස මර සේනාවම කුපිත වෙලා චංචල වෙලා කිපිලා ආවේශ වෙලා මහබෝධි සත්වය විතරක් සංසුන් සමාහිත හිතෙන් කරුණා මෛත්‍රයෙන් වජිරාසනය මුල වැඩඉන්නවා. කිසිම බයක් ඇති ගැනීමක් හිතේනෑ. සම්බුදු නොවී සිටියදී කෙලෙස් ප්‍රහාණය කරන්න නැතුව සිටියදී දස සංයෝජනයන් තුළ සිටියදීම දස මර සේනාවට බය නොවී හිටියා කියන්නේ තුන් ලෝකෙටම අග්‍රයි මහා වීරයාණන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ ගැන කවර කතාද? දස මර සේනා පරාජයට පත් කළේ සම්බුදු වෙලා නෙවෙයි බුදුවෙන්ට කලින්. මඟපල් ලබලා නෙවෙයි මඟපල් ලබන්න කලින්. ධ්‍යාන උපදවලා නෙවෙයි ධ්‍යානවලට කලින්. ඊට පස්සේ තමයි පළවෙනි ධ්‍යානේ දෙවෙනි ධ්‍යානේ උපද්දවන්නේ. පුදුම සහගතයි. පහදින්න මහා බෝධිසත්වයන්ගේ ඒ මහා වීර ගුණයට. බ්‍රහ්මයන්ට ධ්‍යාන අමතක වෙද්දී මහා බෝධිසත්වෝ සංසුන් සමාහිතේ හිතින් මේ සියල්ල ජයගත්තා. ඇයි පින්වතුනි මේ ලෝකේ ශ්ලෝක සත්වයා නිත්‍යයි කියන සංඥාවෙන්? ඒ නිත්‍යයි කියන සංඥාවට අධිපති කෙනා තමයි මාරයා. ඒ නිසා මහා බ්‍රහ්මයා පවා නිත්‍යයි කියන සංඥාව එද්දී ඊට විරුද්ධව බලවේග නැගීwidetildeදී මේ තියෙන දේවල් වෙනස් වෙයි කියලා බය හිතෙනවා. ඒ නිසා අනිත්‍යයි කියන අදහස දෙඩිව බැසගත්ත මහා බෝධිසත්වයන්ට මේවා අනිත්‍ය වෙන එකේ අරුමයක් නැහැ. ඒ නිසා දස බිම්බරක් මාර සේනාව විසිනුත් තමන්ගේ ශරීරය හෝ ජීවිතය හෝ මේ සියල්ල වෙනස් කළත් යුද්ධයේදී සුණු විසුණු කළත් මහා බෝධිසත්වයට සූදානම් අනිත්‍ය අනිත්‍ය වශයෙන් දැක්ක නිසා, අනිත්‍ය අනිත්‍ය වශයෙන් ඒ අදහසේ බැසගත්ත නිසා, ඒ නිසා ඒ අනිත්‍ය කල්පනා කරන හිතට නිත්‍යයේ බලවේග එකතු වෙන්නේ, නිත්‍යයි කියන අදහසේ බලවේග එකතු වෙන්නේ. ඉතින් ඒ නිසා අවසානයේ තමාගේ තියෙන මහා ආයුධ වලින් අමෝරාම් බෝධිසත්වයන් ගසද්දී ඒ සියල්ලම පාපිස්නාවක් වෙලා බෝධිසත්වය ඉදිරියේ වැටුණා. මිහි මඬල සාක්ෂියට කම්පා වෙද්දී මුහුදු රැර ලක්ෂේ ගිරිමේකලා ඇතු පිටින් මාරයා වැටුණා. දස බිම්බරක් මාර සේනාව ඉස්ලූලූ අත දිව්වා. මහබෝසෙවෙනේ හුදකලාවෙම මහබෝධිසත්වෝ හිත දෙහැන්ගත කළා. පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ, මේ ආදි වශයෙන් ධ්‍යානසෝය. එහෙම ධ්‍යානසෝය ගත කරලා උන්වහන්සේ පළමු යාමේ පෙර ජීවිත දැක්කා. දෙවෙනි යාමේ චුතිය උපත දැක්කා. තුන්වෙනි යාමේ අලුයන් වෙනකොට උන්වහන්සේ සකල ක්ලේශයන් නසා මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ ගුරු උපදේශ රහිතව පරිපූර්ණ වශයෙන් අවබෝධ කළා. ඔය තමයි අපගේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුන් ලෝකෙටම සෙත සලසන්ඩ සම්මා සම්බුද්ධත්වයට පත් වූ විස්තරේ. ආශ්චර්යයි, එවැනි වූ මහා යුද්ධයක් කොට සකල ක්ලේශයන් නැසීම බුදු කෙනෙක් පමණක්ම කරන එක. ශ්‍රාවකයෝ මාරයා මාර පරාජයක් කරන්නේ ඔය විදිහට. සම්මකව මාර පරාජයක් කරන්නේ ශ්‍රාවකයෝ කිය කරන්නේ කෙලෙස් නසන එක. කෙලෙස් නසන එක ශ්‍රාවකයෝ කරන්නේ ඔය විදිහේ මාර විජයක් කරන්නේ ඔය විදිහේ යුද්ධයක් කරන්නේ සම්මා සම්බුදු කෙනෙක්මයි. ඒ වජිරාසනයෙන් සෙලවෙන් නැතුව ඉන්න, ඒ මොහොතේ සිත කම්පා නොවී ඉන්න තමයි පාරමිතා 10ක් සම්පූර්ණයෙන් පුරන්නේ. එදා පාරමිතා 10 සම්පූර්ණ කරලා නොතිබුණා නම් මහබෝසත්යන් දී ආසනෙ ඉන්න බෑ. ඒ වජිරාසනෙ වෙන කෙනෙකුට ඉන්න බෑ. පාරමිතා 10 සම්පූර්ණයට පත් කරපු මේ කුසල් දහම් වලින් පරතරයට පත් ලෝතුරා සම්මා සම්බුදු කෙනෙක් වෙන කෙනෙකුට පමණයි ඒ ආසනේ ඉන්න පුළුවන්. පුදුම සහගතයි. ඒ නිසා තමන් ඉදිරියට ඇවිල්ලා දෙවියෝ කතා කරද්දී ඒ බෝධිසත්වයන්ගේ හිත ඒවට ඇදුන්නේ නෑනේ. ඒකනේ පුදුමේ. ඉපදුනදා දෙවියන් ඉපදුනදා ඇවිද්දා කියලා සිදුහක් කුමාරයාට කියන්නේ නැද්ද කවුරුත් කියනවා. උදන් වුණාද දෙවියෝ වඩා ගත්තේ අහසින් උණු වතුර ඇවිල්ලා නෑ වුණා කියලා කියද්දි මහ බෝසත් උදන් වුණාද? නෑ. මේ গুপ্ত දේවල් හොයලා গুপ্ত දේවල් වලින් අර සතුටු වෙන ගතිය මහ බෝසත්ෙන් ගිනේ. උන්වහන්සේ ජරා මරණ දුකින් එතර වීමක් කෙරුවේ. ඊළඟට මහ බෝසත්යන්ට සතර පෙර නිමිති දෙවිවරු පෙන්වුවේ. එදා අවසාන උයනේ සරසනකට විශ්වකම්ම දිව්‍ය පුත්‍රයා තමන්ගේ හිස සැරසුවේ. ඒ බෝධිසත්වයන්ගේ ශරීරයට අත තියෙනකොටම බෝධිසත්වෝ දැනගත්තා කියනවා මේ මිනිසෙක් නෙමෙයි කියලා. පුරසාරන් දෙඩුවද මාව සරසන්ට එන්නේ දිවිවරු කියලා. ඊළඟට අභිනිෂ්ක්‍රමණය කරනකොට දොරටු නිකන් ඇරෙනවා. දොරටු නිකන් ඇරෙනවා. අශ්වයාගේ කුරහඬ ඇහෙන්නේ නැහැ. මේ ඉදිරියේ මාර්යා කතා කරනවා. තඹ දොයිතුකට ගණන් ගන්න. අද මේ පෙරීතයන්ගෙන් සාස්ත්‍ර අහන ලෝකෙට බුදු සරණේ උණුසුමවත් ලැබිලාද? බුදු අපේ සාස්ත්‍ර උන්වහන්සේ කොහොම කෙනෙක්ද? බුදු වෙන්න කලින්ම බලන්න গুপ্ত ලෝකෙට ආසනේ. ඔයන්නේ ජරා මරණ දුකින් නිදහස් වෙන්න. ඊළඟට කාන්ත කාශ්‍යප පිටින් අනෝමා නන්දියෙන් එතරට ගිහිල්ලා කිස් වැටිය කපලා අහසට දානකොට මේන බිමට වැටෙන්නේ ආස යනවා. ඊට පස්සේ සලු ටික අහසට දානකොට සලු අහසේ රඳිනවා. තමන් පොරවන්න සිවුර බ්‍රහ්මරාජයේ ගිනල්ලත් ළඟට දෙන්නේ. උදන් යනවාද? සාක්දිවිඳු කිස් වැටිය ගත්තේ. උදන් යනවාද? ඒවා වරු ගණන් පැය ගණන් තලු මර මරා සීකර කර හිටියද? නෑ. මම යන මාවත ජරා මරණ වලින් නිදහස් වීමේ මාවත මා තනියම පුරුදු කරනවා. ඒ දෙවියන්ගෙන් උපදෙස් ඉල්ලුවද? පුදුම ආගතයි. මම බුදු වෙන්නේ කොහොමද කියලා ගටිකාර බ්‍රහ්ම රජෙන් ඇහුවද? සාක්දිවිඳුගෙන් ඇහුවද මම බුදු වෙන්නේ කොහොමද කියලා? හිතන්න කොහොමද බෝධිසත්වෙන් ගමන් මාර්ගය කියලා. දුෂ්කර ක්‍රියා කරනකොට අහසින් ඉඳලා දිවිවරු කිව්වා මේ සිද්ධාර්ථේනි ආහාර නොගනින්ටපා. ඔය රෝම කූප අතරින් අපි දිවි ඕජස් බහනවා කිව්වා ආහාර ගත්තේ නැත්තම්. ඊට පස්සේ තමයි තීරණය කළේ දවස් 15කට සැරයක් මොන් ඇටයක් ගන්නවා කියලා. දුර මේ දිවිවරු ඇවිල්ලා රෝම කූප තුලින් දිවි ඕජස් බහලන්ට කියා හිටනවා මේ පෙනී හිටිනවා කාහේ. පුදුම දහගත නැද්ද? ඉතින් ඒවා තඹ දොයිතුකට ගණන් ගන්න නැතුව වීරිය කළා. අත්හැරියේ නෑ. නිකම් පිනට පහළ වෙනකල් හිටියේ නෑ. මං බුදු වෙනවා නම් මේ කෙස් වැටිය බිමට වැටෙන්න එපා කියලා අහසට දානකොට අහසේ රැඳුණා. සලු අහසේ රැඳුණා. තුරු තමන් සම්මා සම්බුදු වෙනවා කියලා හොඳටම දන්නවා. දැනගෙනත් වීරිය කළා. හේතු පිනට පහළ වෙනකල් ඉන්නේ නෑ. වීරිය කරනවා. අද අපි පිනට පහළ වෙනකල් ඉන්නවා. උත්සාහ කරන්නේ පිනට පහළ වෙනකල් ඉන්නවා. මහාන වෙන්න උනත් බලන්න. අනේ පිනක් තිබ්බොත් මහාන වෙයි. එතකොට මේ මහානකම පිනෙන් එහෙම ළඟට ගෙනල්ලා එයා ගැඟට සිවුර පොරවන කල් ඉන්නවා. උත්සාහ කරන්නේ. වීරිය නැහැ. ප්‍රඥාව නැහැ. නිකමෝ. කාලකන්නේ කිව්වත් කමක් නැහැ. බෝධිසත්ව එහෙම නැහැ. අච්චර පෙර නිමිති පෙරිලා වීරිය කළා. අච්චර පෙර නිමිති කළා වීරිය කළා. පෙරණ මිති පෙනිලා සුජාතාව දුන් රන් දැටිය නේරංජරා නදී ඉහලට පැමිණිය බුදු වෙනවා නම් කියලා. ඒත් වීරිය අත්හැරීමේ මාර යුද්ධය කළා. ඔබට ඕන දෙයක් කරාපන් මං අද බුදු වෙනවා කියලා එහෙම නෙවෙයි. තිහි සියල් ඉදිරි කරුණා මෛත්‍රිය හිටිය ධ්‍යානෙ පැද්දුවා. ආශ්චර්යයි, අමනුස්ස ලෝකෙට, ගුප්ත ලෝකෙට මහා බෝධිසත්වයන්ගේ ප්‍රඥාවත් එක්ක කිට්ටු වෙන්න බෑ. ප්‍රඥාව නැති ලෝකයේ තමයි මේ ගුප්ත දේට වසී වෙන්නේ. ගුප්ත දේවල් ගැන දැනුම තියෙන්න ඕන. ඒතර කරුණ විග්‍රහ කරගන්න පුළුවන්. වසී වෙලා ඒ මත දන ගහන්නේ ප්‍රඥාව නොමැතිමයි. වැඩි ඕනේ මේ සකල ලෝකී විශ්ව ශක්තියම තමා අත තිබ්බත් තමා ජාති ජරා මරණ ශෝක පරිදේය දුක් දෝමනස්යන්ගෙන් නිදහස් වෙලා නැහැ. සකල දේව මණ්ඩලයේම තමාට උපස්ථාන කළත් ජරා මරණ දුකින් මේ සත්වයන් නිදහස් වෙලා නැහැ. තමන්ට දිවියම් පෙනුණා කියලා, සාත්‍තර කිව්වා කියලා, අඳුම් පෙනුණා කියලා ජරා මරණ දුකින් නිදහස් වෙලා නැහැ. මේ ලෝකේ ජරා මරණ දුකෙන් නිදහස් වෙන ප්‍රතිපදාවක් තියෙනවා නම් ඒවම සොයාගෙන යෑම ශ්‍රේෂ්ඨයි. ආර්ය පරිශ්‍රමය මහා බෝධිසත්වයේ කළා. දෙවි බඹුන් තමන්ගේ උපස්ථානයට එද්දි ඒ සියල්ල පස කළා. තම දුයිතුවක් තරම්වත් ගණන් ගන්න නැතුව තමන්ගේ මාර්ගී වීරිය කළා. ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න ප්‍රතිපදාව හැසිරුණා. ඒකාන්තයෙන් මහා බෝධිසත්වයන්ගේ ශ්‍රේෂ්ඨ බව, ඒකාන්තයෙන් භාග්‍යතුන් වහන්සේගේ අස්තිරිමත් බව බෝධිසත්ව කාලෙම ප්‍රකට වෙනවා. දසමර සේනා හඳුනාගත්තා. දසමර සේනාවත් එක්ක සටන් කළා. නිකිලසුණා වජිරාසනයේ බෝමුලදීම කිසිම දෙයකට බය නැතුව මාරයා ඉදිරියේ ලෝකයාම බය වෙද්දී, තෙත ගනිද්දී, බ්‍රහ්මයාට ධ්‍යාන පවා අමතක වෙද්දී මහා වීර වූ ඒ අපගේ මහ බෝධිසත්වයෝ තුන් ලොවේ යග තැන්පත් වුණා. සම්බුදු බව නොලබා සිටියදීම සියලු දෙනාම බය වෙද්දී බෝධිසත්වයෝ බය වෙන්නේ කොහොමද කියලා හිතන්නකෝ. මම සරණ ගිය මගේ බුදුරජාණන් වහන්සේ මෙවැනි මෙවැනි ගුණයන්ගෙන් යුක්තයි. මගේ බුදුරජාණන් වහන්සේ මහා වීරයන් වහන්සේ. මගේ බුදුරජාණන් වහන්සේ අකම්පිත උත්තමයන් වහන්සේ කියලා බුදුගුණ හිතන්න ඕනේ. මේ බුදුරජාණන් වහන්සේගේ දිසාවටම යන්න ඕනේ. ගීතයක් ඇහුවත් බුදුගුණයක් අහන්න ඕනේ. ඉත සංසිඳිලයන් බණපදයක් ඇහුවත් මාගේ බුදුරජාණන් වහන්සේ ගැන සිත පිනා යන බණපදයක් අහන්න ඕන. මේ කෙලෙස් සහිත සික්වල තියෙන මලකඩ දහ ජරාව සේදී සේදී යනවා අනන්ත බුදුගුණ ගංගාවට. අනන්ත බුදුගුණ ගංගාවට මේවා සේදී සේදී යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ සමුදායේ ගුණ සාගරයේ පීනා පීනා නාන්ට. මේ බුදුගුණ සිහි කරනවා කියන එකට තමයි කියන්නේ පින්වත්නි වතුර නැතුව නානවා කියලා. වතුරෙන් හොදන්න බැරි කුණු ඔක්කොම හොදන්නේ වතුර නැතුව නාලා. මේ ලෝකේ යම්තා රහතන් වහන්සේලා බිහි වුණා නම් ඒ සියලු රහතන් වහන්සේලා අනන්ත බුදුගුණ සාගරේ පීනුවා කෙලෙස් සෝදාගත්තා. බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ ගංගාවේ නාලා කය සීතල කරගත්තා. රාගෙන් ද්වේෂයෙන් මෝහෙන් ගිනිගෙන හිටපු ශ්‍රාවකයෝ සකල ලෝක සත්ත්වය අදටත් මේ අපගේ සිත ගිනි ගනිද්දී දෙවිද්දී මොහොතකට නමුත් සිසිල් වී යනවා නම් මගේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ ටිකක් අහනකොට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මහා වීරයාණන් වහන්සේ දසමරුම් පෙරදූ උත්තමයන් වහන්සේ සම්මා සම්බුදු නොවී සිටියදීම තුන් ලොවෙහි යග තැන්පත් වූ උත්තමයන් වහන්සේ කියලා බුදුගුණ සිහි කරන්න ඕනේ. පහදින්ද ඒ භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි කියලා. ඒ ආශ්චර්ය වූ අපගේ භාග්‍යතුන් වහන්සේගේ අනන්ත ගුණානුභව බලෙන් ඔබට සෙත් වේවා. බුදුගුණ සාගරයේ පීනන්න ලැබේවා. බුදුගුණ ගංගාවේ මේ ඇත්තන්ට සිහිල් වෙන්න ලැබේවා. මහා වීරයාණන් වහන්සේගේ අපගේ මහා වීර බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෝ විදිහට නිර්භීතව වාසය කරන්න ලැබේවා. මරණයේදී කිසි බියක් නොවේවා. ඔබට සත්පුරුෂ ඇසුර වේවා. නිවනින් හැනසෙත්වා කියලා සිත පතනවා. ඉතින් පින්වත්නි, අද දවසේ ඔන්න ඔය විදිහට බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ වලින් ටිකක් අල්ප මාත්‍රු දුවිල්ලක් තරම් අනන්තයක් තරම් සම්බුදු ගුණ වලින් දුවිල්ලක් තරම් බුදු ගුණ ටිකක් අපි ඇහුවේ. ඒ නිසා හිත බුදුරජාණන් වහන්සේ ගැන ගොඩාක් පහදව ගන්න. ඔබට බොහෝ කාලයක් හිත සූපිනස පවතිනවා. ඒ නිසා ප්‍රඥාවෙන් අග්‍රේශ්වර සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා, මාගේ තථාගතයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේට ගැන හිතේ ඇතිවෙන යම් පැහැදීමක් ඇද්ද, අත් දෙක එකතු කොට කරන වන්දනාවක් ඇද්ද, යම් පූජාවක් ඇද්ද, සාදු කියා අනුමෝදන් වීමක් ඇද්ද, ඒ නිවනට මූලික කාරණේ වෙනවා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළා. එච්චරම ශාස්ත්‍රඥ ආචිත පැහැදෙන එකේ විපාක. බය වෙන්න එපා. බුදු ගුණ අහනවා නම්, බුදු ගුණේට හිත පැහැදෙනවා නම්, බුදු ගුණ හිතෙනවා නම්, බුදුරජාණන් වහන්සේට ජීවිතයෙන් පිදුවා නම් බය වෙන්න එපා. ඔබට රැකවරණ තියෙනවා. ඔබට සරණ තියෙනවා. ඔබට පිහිට තියෙනවා. දිවි තිබෙන තුරු නිවන් දකින්න තුරු මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා හිතන්නේ.